මේ මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉතාම හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමයි අපි බැලොප් මහසයි පොළොවේ වගේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යතුමාලා ඉතාම දක්ෂ අපේක්ෂකයෝ අපේ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළෙන් අපි තරගවදින්නේ ගරු ඇමතුමාගේ වගේ ලයිස්තුවේ පළවෙනියට ඉන්නේ. අනිවාර්යයෙන් මේ මැතිවරණය මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා.